You know, last week I was sharing how important it is as children of God to be led by the Spirit of God in our day-to-day affairs in life. ගිය සතියේ මම ඔබත් සමග බෙදා ගත්තා අපි ඉගෙන ගත්තා දෙවියන් වහන්සේගේ දරුවන් හැටියට එදිනදා ජීවිතයේ කටයුතු වල ශුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම අනුව ක්‍රියා කිරීමේ වැදගත්කම. If you allow the Holy Spirit to lead you, you'll never be defeated or you'll never be a failure in life. ශුද්ධාත්මයන් වහන්සේට ඔබ ඉඩ දුන්නොත් ඔබට මඟ පෙන්වන්නට කවදාක්වත් ඔබගේ ජීවිතයේ ඔබ පරාජිතයක් වෙන්නේ නැහැ නැත්නම් අසමත් කෙනෙක් වෙන්නේ නැහැ. It doesn't matter what circumstances that are around you, what nation that you live, you will always be a success. An absolute champion in life. ඔබගේ වාතාවරණය කුමක් වුණත් ඔබ සිටින ජීවත් වෙන දේශය කුමක් වුවත් ඔබ ඔබගේ ජීවිතයේ අතිශයින් සාර්ථක ජයග්‍රාහක පුද්ගලයෙක් හැටියට සිටින්න පුළුවන්. When you receive Jesus Christ into your life, you receive the Holy Spirit. Now he lives in you. He's a person. He lives in you and he wants to lead you and guide you. ඔබ යේසුස් ක්‍රිස්තුස් වහන්සේව පිළිගත්තහම උන්වහන්සේ ඔබ තුල වාසය කරන උන්වහන්සේ සිටින ඔබත් සමග ඔබට මඟ පෙන්වන්නට Say he lives in me. ඔබ කියන්නේ උන්වහන්සේ මා තුලයි. Say he lives in me. උන්වහන්සේ මා තුලයි. Hallelujah. Hallelujah. And he will always take you in the paths of righteousness. උන්වහන්සේ නිරන්තරයෙන් මේ ධර්මිෂ්ඨකමේ මාර්ගයේ ඔබව ගෙනියනවා. Last week we looked at Romans chapter 8 verses 14 and 15. ගිය සතියේ අපි බැලුවා රෝම 8:14 සහ 15 වෙනි පද දෙස. And it says as many as are led by the Spirit of God, they are the sons of God. දෙවියන් වහන්සේගේ ආත්මයන්න් වහන්සේ විසින් ගෙනියනු ලබන යම් පමණ දෙනෙක් ඇද්ද එපමණ දෙනා දෙවියන් වහන්සේගේ පුත්‍රයෝය. So it means there are some who choose to be led by the Spirit. ඒකෙන් අර්ථවත් වෙන්නේ යම් අය ඔවුන් තෝරා ගැනීමක් කරනවා ශුද්ධාත්මයන්න් වහන්සේට ඉඩ දෙන්නට ඔවුන්ට මඟ පෙන්වීම ගෙනෙන්න. They are the sons of God. ඔවුන් දෙවියන් වහන්සේගේ පුත්‍රයන්. They are living in the inheritance that God has for you. දෙවියන් වහන්සේ තුල ඇති උරුමය තුල ජීවත් වන්න. So it is a choice that you and I make. එම නිසා ඒ ඔබත් මමත් ගන්න තෝරා ගැනීම. You need to choose to be led by the Holy Spirit. ශුද්ධාත්මයන් වහන්සේ විසින් ඒ මඟ පෙන්වීම ලබන්න ඔබ තෝරා ගැනීමක් කළ යුතුමයි. Verse 15 it says for you did not receive the spirit of bondage again to fear but you received the spirit of adoption by whom we cry out abba father nubala baya upadavana dasakame aathmaya navatha nolamba putrakame aathmaya laba gatta huya ein api abba pyanani kiya handa gasamuwa before we knew christ we used to live in fear in bondage api christus wahanseva danaganna prathamen api biya saha bandhanen tamai jeevathuni but now the spirit of god inside makes us cry unto God to say abba father my daddy hallelujah යේසුදාත්මයන් වහන්සේ කරන කොටගෙන අපි අපගේ දෙවියන් වහන්සේට අබ පියාණෙනි කියලා මොර ගසන්න පුළුවන් next verse ඊළඟ පදේ රෝමාටේ 16 අපි දෙවියන් වහන්සේගේ දරුවෝයයි ආත්මයන්න් වහන්සේම අපේ ආත්මය එක්ව සාක්ෂි දෙනසේක Romans 8:16 for the spirit himself bears witness with our spirit that we are the children of God. Now did you see that? The Holy Spirit himself bears witness or you know testifies in our heart that we are God's children. ශුද්ධාත්මයන් වහන්සේම සාක්ෂි දරනවා අපි දෙවියන් වහන්සේගේ දරුවන් කියලා. So see the most important thing when you receive Jesus was that you have become a child of God. ඉතා වැදගත් කාරණාවක් තමයි අපි යේසුස් වහන්සේව පිළිගත්තට පස්සේ අපි දෙවියන් වහන්සේගේ දරුවෙක් වී ඇති බව. Now how do I know for sure? How do I know for certain that I'm a child of God? It is the Holy Spirit that is inside me. He bears witness. He gives me an assurance that I'm a child of God. Hallelujah. Hallelujah. කොහොමද මම දන්නේ මම දෙවියන් වහන්සේගේ දරුවෙක් කියලා මා තුල වාසය කරන මා තුල සිටින ශුද්ධාත්මයන් වහන්සේම සාක්ෂි දරනවා මම උන් වහන්සේගේ දරුවෙක් කියලා So just like the Holy Spirit wants to assure us that we are his children he also wants to assure us in the decisions of life the choices that we make in life he wants to assure us that He's taking us in the right path. Hallelujah. සුදාත්මයන්න් වහන්සේ අපිව උන්වහන්සේගේ දරුවන් ලෙස අපට නිසක කමක් දෙන අතර සාක්ෂි දරන අතර උන්වහන්සේගේ කැමැත්ත අපි නිසක කමක් ඇතිව සිටීමයි අපිට මඟ පෙන්වීමයි. The last week I said as children of God we must put God first in our life. මම ගිය සතියේ කිව්වා දෙවියන් වහන්සේගේ දරුවන් හැටියට අපි උන්වහන්සේට ප්‍රථම ස්ථානය දිය යුතුයි කියලා. You know, some people they forget God. සමහර අය දෙවියන් වහන්සේව අමතක කරනවා. Especially when they become successful, when God blesses them, after some time they forget God. විශේෂයෙන් ඔවුන් සාර්ථක මිනිසයන් වුණාම දෙවියන් වහන්සේ උන්ට ආශිර්වාද කරාම ඔවුන්ට දෙවියන් වහන්සේව අමතක වෙනවා. And it seems that everything is going okay even though they forget God. But after sometime you will see that their life will have you know troubles will start to come. ඔවුන්ට දෙවියන් වහන්සේව අමතක වුණාට ඔවුන්ට ඒ වෙලාවේ දැනෙන්න පුළුවන් සියල්ල යහපත්ව සම්පූර්ණව සාර්ථකව සිදු වෙනවා කියලා. නමුත් කලකට පස්සේ ඔවුන්ට වැටහෙන්න යනවා ඒ කරදර නැත්නම් පොරබැදීම් එනකොට ඒ දෙවියන් වහන්සේට ඔවුන් දීලා ඇති ස්ථානය. You come to a place where you are frustrated, you are angry, and you keep blaming others, but actually you have forgotten God. You have not loved the Holy Spirit to lead you in the decisions of your life. ඔබ යම් මට්ටමකට පැමිණියට පස්සේ ඔබට ඒත්තු ගැනනවා දැනනවා ඔබ කලකිරීමටපත් වෙනවා ඔබට වෙහෙසයි නිරන්තරයෙන්ම තරහ යනවා එවිට ඔබට තේරුම් ගන්න පුළුවන් වේවි ඔබ සුදාත්මයන් වහන්සේට දෙවියන් වහන්සේට ඒ නිසි ස්ථානය දීලා නැති නිසා තමයි මේ දේ වෙලා තිබෙන්නේ. See, there's a way for a child of God to live in this world. There's a way that the Holy Spirit wants to show us, to train us, to educate us how to live successfully in this world. මේ ලෝකයේ සාර්ථක ජීවිතයක් ගත කරන්න නම් දෙවියන් වහන්සේගේ දරුවෙක් හැටියට යම් ආකාරයක් තිබෙනවා යම් ක්‍රමයක් තිබෙනවා උන් වහන්සේගේ දරුවන් හැටියට අපි ජීවත් විය යුතු. You know, last week I shared how we educate ourselves how to keep our body, how to look good, and we educate ourselves in intellectual knowledge. But do you know that the Holy Spirit wants to educate us in the spiritual matters of life? He wants to educate our human spirit. මම ගිය සතියේ ඔබත් සමග බෙදාගත්තා ඒ අපි විවිධ කාරණා තුළ අපගේ ශාරීරික අවශ්‍යතාවයන් තුළ අපගේ බුද්ධිමය දැන ගැනීම තුළ අපි බොහෝ වීරිය දරනවා වෙහෙස වෙනවා ඒ පිළිබඳව ඒ විවිධ ශාස්ත්‍ර පිළිබඳව අධ්‍යාපනය ලැබලා අපගේ දැනුම වර්ධනය කර ගන්නට නමුත් කොතරම් සුදාත්මයන්න් වහන්සේ බලාගෙන සිටිනවද අපගේ ආත්මය තියුණු කරන්න අපගේ ආත්මය පෝෂණය කරන්නට. Wonderful, very good. See, your physical body is not your real you. ඔබගේ ශරීරය සැබෑ ඔබ නෙවෙයි. Your physical body is only your house. ඔබගේ ශරීරය ඔබගේ ගෘහය පමණයි. Your real you is your spirit, your human spirit. ඔබ සැබෑ ඔබ තමයි ඔබගේ ආත්මය. So your spirit lives in this house called the body. ඔබගේ ආත්මය මේ ගෘහය තුල ජීවත් වෙනවා. You also have a soul which is the seat of your intellectual thinking, your emotions and your decision making. ඔබට ප්‍රාණයක් තිබෙනවා. ඒ ප්‍රාණය කාරණා තුනකින් අන්තර්ගතයි. ඔබගේ තීරණ ගැනීම, ඔබගේ කැමැත්ත සහ ඔබගේ මනස. So God looks not at the outside, God looks at your spirit. දෙවියන් වහන්සේ බලන්නේ ඔබගේ පිටස්තරය දෙස නෙවෙයි, ඔබගේ ඇතුළාන්තය දෙස. So when God sees you, he doesn't see your physical body, he sees your spirit. දෙවියන් වහන්සේ ඔබව දකින්නකොට උන්වහන්සේ දකින්නේ අපගේ භෞතික ශරීරය නෙවෙයි, උන්වහන්සේ දකින්නේ අපගේ ආත්මයයි. 1 Samuel chapter 16 verse 7 says that man looks at the outside but God looks at the inside. 1 Samuel පොතේ 16 වන පරිච්ඡේදයේ 7 වන පදයේ කියනවා මනුෂ්‍යයා බලන්නේ පිටස්තරය දෙසයි නමුත් දෙවියන් වහන්සේ බලන්නේ අපගේ ඇතුළාන්තය දෙසයි. No, God is the God of our spirits. අපගේ දෙවියන් වහන්සේ අපගේ ආත්මේ දෙවියන් වහන්සේ. Hebrews chapter 12 verse 9. හීබ්‍රූ පොතේ 12 වන පරිච්ඡේදයේ 9 වන පදයේ මෙසේ කියනවා. Hebrews 12 verse 9. Hebrew 12:9 Furthermore we have had human fathers or fathers in the flesh who corrected us and we paid them respect, shall we not much more readily be in subjection to the Father of our spirits and live? Tavada apata danduam kalau manse piyavaru apata sitiyoya api yonta gaurava karamuwa ita boho wadien apa visin aatmavala piyananta yathatwa jeevat wennata yutu noveda. You see that we had a father who brought us to this world. He is called the father of our flesh. අපිව මේ ලෝකයට බිහි කරා වූ අපගේ පියා ඉන්නවා ඔහුට කියන්නේ මාංශයේ පියා කියලා. He corrected us, he brought us up and we respect him. අපිව නිවැරදි කරා, අපිව හදා වඩා ගත්තා. එම නිසා අපි ඒ අයට ගෞරව කරනවා. But the Bible says God is the father of our spirits. නමුත් බයිබලයේ කියනවා දෙවියන් වහන්සේ අපගේ ආත්මයේ පියා කියලා. Because man is a spirit. මන්ද මිනිසයා ආත්මයක් නිසා. So when you were born again, when you received Jesus into your life, අපි නැවත උත්පාදනය වුණාම අපි යේසුස් වහන්සේව අපගේ ජීවිතයට පිළිගත්තාම God became your father. දෙවියන් වහන්සේ අපේ පියාණන් වහන්සේ. But he is the father of your spirit. ඔබගේ ආත්මයේ පියා උන්වහන්සේ. Hallelujah. Hallelujah. See, when you receive Jesus into your life, ඔබගේ ජීවිතයට යේසුස් වහන්සේව ඔබ පිළිගත්තාම you became alive to God. ඔබ උන්වහන්සේ වෙතට ජීවමාන වුණා. Your spirit was made alive. Your spirit was dead before you came to know Jesus Christ. ඔබ යේසුස් වහන්සේව පිළිගන්න ප්‍රථමයෙන් ඔබගේ ආත්මය තිබුණේ මරණීය ස්වභාවයක. නමුත් ඔබ යේසුස් වහන්සේ පිළිගත්තට පස්සේ උන්වහන්සේ වෙතට ඔබ ජීවමාන වුණා. You were awakened to the fatherhood of God, the father of our spirits. අපගේ ඒ ආත්මයේ පියාණන් වහන්සේ වෙතට ඔබව අවදි කරනු ලැබුවා. But now we have been given the divine life into our spirit. දැන් නමුත් අපට මේ දිව්‍යමය ජීවිතය දීලා තිබෙනවා අපගේ ආත්මයට. And this divine life that is in us is more powerful. It goes above our flesh life or our physical life. අපගේ දිව්‍යමය ජීවිතය අපගේ ආත්මයට ලබා ඇති එතරම් බලවත් අපගේ මානසික ජීවිතය ඔබවා අපගේ ආත්මික ජීවිතය යනවා. Hallelujah. So you have a spirit man now. Your real man is your spirit. ඔබට දැන් ඉන්නවා ඒ ආත්මික මිනිසයා සැබෑ ඔබ කියන්නේ ඔබගේ ආත්මය. And just like your physical man is there, ඔබගේ ඒ භෞතික මිනිසයා ඉන්නවා වගේම your physical man has 5 senses. පංචේන්ද්‍රියක් තිබෙනවා. You know our senses? අපි දන්නවා ඒ පංචේන්ද්‍රිය. We can see with our eyes, physical eyes, optical eyes. පියවි ඇසෙන් අපිට පෙනෙනවා. We can hear with our ears. අපිට ඇසෙනවා අපගේ කන් වලින්. Now just like our physical body contacts the world, the physical world with our senses. අපගේ භෞතික ශරීරය පංච ඉන්ද්‍රිය කරන කොටගෙන ලෝකය එක්ක සම්බන්ධ වන ආකාරයට Now when you're born again, ඔබ නැවත උත්පාදනය වූ පසු your spirit also has senses. ඔබගේ ආත්මයටත් තිබෙනවා ඉන්ද්‍රියයන්. Your spirit has eyes, spiritual eyes. ආත්මික ඇස් තිබෙනවා ඔබගේ ආත්මයට. Just like you have in the physical you have 2 optical eyes. භෞතිකව අපට පියවි ඇස් තිබෙනවා වගේම you have 2 spiritual eyes. ආත්මික ඇසුත් ඔබට තිබෙනවා. So that you will begin to see the spiritual world. ආත්මික ලෝකය ඔබ දකින පිණිස so your spirit will take the form of your physical body. ඔබගේ ආත්මය ගන්නවා ඔබගේ ශරීරයේ භෞතික ශරීරයේ ස්වરૂපය. So there is a outward man which is the physical body and the inward man. පිටස්තර මිනිසෙක් ඉන්නවා ඒ කියන්නේ භෞතික ශරීරය ඒ වගේම ඇතුළාන්ත මිනිසෙකුත් සිටිනවා. So when you're born again now. ඔබ නැවත උත්පාදනය වුණාම you become a child of God. දෙවියන් වහන්සේගේ දරුවෙක් වෙනවා. You become alive to God now. දෙවියන් වහන්සේ වෙතට ඔබ ජීවමානව සිටිනවා. Now it's important that you educate your spiritual man, inward man. කාරණාවක් තමයි ඔබගේ ඇතුළාන්ත මිනිස්යාව ඔබ පෝෂණය කිරීම. Your inward man must be invested, educated. You need to understand. ඔබගේ ඇතුළාන්ත මිනිස්යා කෙරෙහි ඔබ ආයෝජනය කර යුතුයි. See, even after you're born again, if you have not taken time to train your spirit man, ඔබ නැවත උත්පාදනය වුණාට පස්සේ ඔබ වෙලාව වැය කළා නැත්නම් ඔබගේ ඒ සැබෑ ආත්මික මිනිස්යාව පෝෂණය කරන්න පුහුණු කරන්නට you will still live by your senses only. ඔබ තවදුරටත් ජීවත් වෙන්නේ එවිට ඔබගේ පංච ඉන්ද්‍රිය කරණ කොටගෙන. And if you live by your senses, you will be limited by the circumstances of life, the physical limitations in this world. ඔබ පංච ඉන්ද්‍රිය කරණ කොටගෙන ජීවත් වුණොත් ඔබ බොහෝ ලෙස මේ ලෝකයේ කාරණා නිසා සීමා වෙනවා. So there is a spiritual understanding that God wants to give to you through his word. දෙවියන් වහන්සේගේ කැමැත්ත ඔබට යම් කිසි ආත්මික තේරුම් ගැනීමක් දීමයි උන්වහන්සේගේ වචනය කරන්නේ. Now that spiritual understanding is so important. ඒ ආත්මික තේරුම් ගැනීම ඉතාමත්ම වැදගත්. Now we were giving offerings and tithes. අපගේ පූජාවන් දසෙන් කොටස අපි දෙනු ලැබුවා. If you have not understood the spiritual understanding in your giving, ආත්මික තේරුම් ගැනීමක් ඔබට නැත්නම් එම දීම පිළිබඳව you'll find yourself giving because you know others are telling give or because you think it's good to give. ඔබගේ දීම වේවි අන් අය කියන නිසා අන් අය දෙන නිසා නැත්නම් දීම යහපත් නිසා ඔබ වපුරාවි දෙවියන් වහන්සේට. But the one who has spiritual understanding as he gives, he sees the harvest. Amen. Hallelujah. ආත්මික තේරුම් ගැනීම ඇති මිනිසයා ඒ තේරුම් ගැනීම කරන කොටගෙන වපුරන විට ඔහු අස්වැන්න නෙලා ගන්න යනවා. In his spirit he will see something different to the one who's limited by the senses. Amen. ohuge aathme ohu dakala e de karana kota ohu yam deyak etthu aragenai e væpirima karanne deviyan wahanseta denne e therum ganima nathi pudgalaya ekka sansandane. You know, that is why you get in the in as Christians some are Christians for a long time. සමහර වෙලාවට කිතුනුවන් ඉන්නවා බොහෝ අවුරුදු ගණනක් තිස්සේ ඔවුන් කිතුනුවන් Maybe they are Christians for 50 years. අවුරුදු 50කට කිතුනුවන් වෙලා ඉන්නවා. They go to church. They are good people. යහපත් මිනිසයන්. But their spiritual understanding is still about 10 years old. නමුත් ඔවුන්ගේ ආත්මික තේරුම් ගැනීම හරියට අවුරුදු 10ක කිතුනුවෙක් වගේ. Now don't let that happen to you. ඔබ ඉඩ දෙන්න එපා ඉදේ ඔබට සිදු වෙන්න. For example. උදාහරණයක් ලෙස. There may be a Christian who now comes to the age of marriage. කිතුනුවෙක් ඉන්නවා වෙන්න පුළුවන් දැන් විවාහ වෙන්න කාලය පැමිණිය. Now if you don't have spiritual understanding. ආත්මික තේරුම් ගැනීමක් ඔබට නැත්තම්. The way you look for your partner will be different. You'll be looking just like the people in the world are looking. ඔබගේ සහකරු නැත්නම් සහකාරිය සොයන ආකාරය ලෝකයේ මිනිසෙක් හොයන විදියට you'll have you know Facebook your selfie on the Facebook sale දාලා වගේ hallelujah you're on sale on the Facebook එකේ selfie දා ගන්නවා හරියට Facebook එකේ ඔබ විකුණන්න දාලා වගේ and when somebody sends you send your picture your photo is the one that you send first to look for a partner ඉස්සෙල්ලම යවන්නේ ඔබගේ පින්තූරය Now I know this because before I became a Christian I did that also මම මේ දේ දන්නේ කිතුරුවෙක් වෙන්න ප්‍රථමයෙන් මමත් මේ දේ තමයි කරේ Thank God God did not allow me to marry in that way දෙවියන් වහන්සේට ස්තුති වේවා උන්වහන්සේ ඉඩ දුන්නේ නැහැ මට ඒ ආකාරයෙන් විවාහ වෙන්නට Hallelujah Hallelujah So it's so important as a child of God that you have a hunger for spiritual understanding devian mahasege daruek hatiyata itha wedagath karanawak thamai aathmika karana pilibandawa pipasen sitima a hunger for the things of God kusaginnen sitima aathmika karana udessa you know hunger is a very powerful thing kusaginne ithamatma balawath deyak when somebody is hungry he will somehow look for some food badaginnek innekota yam kene kohomahari kema tikak hoya ganna utsaha have you been hungry ඔබ බඩගින්නෙන් ඉඳලා තිබෙනවාද ඒ ආකාරයට People say hungry man is a angry man. මිනිසා කියන දෙයක් තමයි ඒ බඩගින්නෙන් ඉන්න මිනිසා මේ කෝපයෙන් සිටින කෙනෙක් කියලා. See if they are not hungry I'm talking about physical hunger now. මම කතා කරන්නේ you are talking about physical hunger now දැන් මම කතා කරන්නේ ඒ බඩගින්න ගැන කුසගින්න ගැන If somebody is not hungry getting hungry at lunch time you are not getting hungry at dinner time then something is wrong දවල් කාලයට රාත්‍රී ආහාර ගන්න වෙලාවට යම් කෙනෙකුට ඇත්ත වශයෙන්ම බඩගින්න දැනෙන්නේ නැත්නම් ශාරීරිකව I'm not talking about those who are fasting okay නිරාහාරව ඉන්න අය ගැන නෙවෙයි මම කතා කරන්නේ something is wrong. The doctors will say, you have no hunger. Maybe something is wrong in your system. ඔබට බඩගින්න දැනෙන්නේ නැත්නම් දොස්තරවරු කියයි යම් ප්‍රශ්නයක් තිබෙනවා කියලා ඔබගේ ශරීරේ. Oh, you have been eating some wrong kadachoru, people who go to school, they come back and they don't eat their lunch because on the way they have eaten kadala murukku and all those things. නැත්නම් ඔබ කඩචෝරු කකා ඉඳලා ඒක නිසා බඩගින්න නැති වෙලා. Now in the spirit, ආත්මික තලේ, if you don't have spiritual hunger, ආත්මික ඒ කුසගින්න ඔබට නැත්නම්, it can be two reasons. One is there's something wrong with your spiritual life, ඔබගේ ආත්මික ජීවිතයේ යම් ප්‍රශ්නයක්, or is you are eating kadachoru from the world, නැත්නම් ඔබ from the world, worldly kadachoru, ලෝකයෙන් ඔබ kadachoru කකා ඉඳලා තිබෙනවා. You have satisfied your hunger not with the things of God but with things of the flesh. ඒ ආත්මික කුසගින්න ඔබ දෙවියන් වහන්සේගේ ඒ පෝෂණය ලැබලා තෘප්තියට පැමිණලා නැහැ. ඔබ ලෞකික කඩචෝරු කමින් ඒ ආත්මික කුසගින්න පුරවා ගන්න උත්සාහ කරලා තිබෙනවා. You know, God is looking at our spiritual hunger. දෙවියන් වහන්සේ බලනවා අපගේ ආත්මික කුසගින්න. This morning, as we came to worship, the words are not there. මේ උදෑසන ඔබ නමස්කාර කරන්න පැමිණියහම වචන tiray yaar. But I want to congratulate. I think we worship better than with the words today. අවම සුබ පතන්න කැමති ඔබට මම හිතනවා මේ වචන තිබුණට වඩා හොඳට අපි සියලු දෙනා නමස්කාර. Because there was a spiritual hunger in us. මන්ද ආත්මික කුසගින්නක් අපි සියලු දෙනාටම තිබෙනවා. When God sees a spiritual hunger, he'll come to fill it. Hallelujah. යන් වහන්සේ ආත්මික කුසගින්නක් දැක්කම උන්වහන්සේ පැමිණෙනවා ඒ කුසගින්න පුරවන්න. The Bible says in Matthew that if you hunger and thirst for righteousness, God will fill it. Hallelujah. අපි දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම උනන්දුෙන් අපි සෙව්වොත් උන්වහන්සේ ඒ දේ පුරවනවා කියලා බයිබලයේ කියනවා. And as God fulfills that hunger, we will see progress. We will see our lives moving forward. Hallelujah. දෙවියන් වහන්සේ අපගේ කුසගින්න පිපාසය ඒ පුරවනකට අපි දකින්න යනවා අපගේ ජීවිතයේ ඉදිරියටත් ඉහළටත් යනවා. There's a difference between a church who is hungry and a church who is not hungry. වෙනසක් තිබෙනවා ඒ පිපාසයෙන් කුසගින්නෙන් ඉන්න සබාවක් සහ ඒ කුසගින්නෙන් සිටින්නේ නැති සබාවක් අතර. Hallelujah. Hallelujah. Say I'm hungry for God. ඔබ කියන්න මම දෙවියන් වහන්සේගේ කාරණා උදෙසා කුසගින්නෙන් සිටිනවා. And God has more and more to give you. Hallelujah. සිතුල ඔබට බොහෝ දේවල් තිබෙනවා ඔබට. The Bible says he will prepare a table for you before your enemies. ඔබගේ සතුරන් ඉදිරියේ ඔබට භෝජනයක් සූදානම් කරනවා කියලා බයිබලයේ කියනවා. Hallelujah. In 1 Timothy chapter 4 verse 15. 1 තිමෝති 4 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදයේ මෙහි විශේෂ සඳහන්. There is a spiritual progress that results in every progress in every area of your life. අපගේ ජීවිතයේ ආත්මික ඉදිරියට යෑම දියුණු වීම කරන කොටගෙන අපගේ ජීවිතයේ හැම ශේෂ්ත්‍රයකම දියුණු වීමක් සිද්ධ වෙනවා. 1 Timothy 4:15 is that the right verse? 1 Timothy 4:15. 1 Timothy 4:15. Sorry, can you read that in Sinhala? නොඹේ දියුණු වීම සියල්ලන්ටම පෙනෙන පිණිස ඒ දේවල් කඩිසර ලෙස භාවිතා කරමින් එහිම යෙදී සිටපන්න. One more time. නොඹේ දියුණු වීම සියල්ලන්ට පෙනෙන පිණිස ඒ දේවල් කඩිසර ලෙස භාවිතා කරමින් එහිම යෙදී සිටපන්න. Look at that. Meditate on these things. Meditate on these spiritual things. මේ ආත්මික කාරණා කෙරෙහි ඔබ මෙනෙහි කරන්න. Give yourself entirely. Kadisara. I like that word. Give yourself to it. Have a hunger for the things of the spirit. ආත්මික දේවල් කෙරෙහි ඔබ කඩිසරව කුක්සගින්නෙන් සිටින්න. That your progress may be evident to all. Hallelujah. නුඹේ දියුණු වීම සියල්ලට පෙනෙන්න යනවා. God wants to show our progress to everybody. Hallelujah. අපගේ කැමැත්ත අපගේ ඉදිරියට යෑම සියලු දෙනාම දැකීමයි. Hallelujah. He wants to show us off. He wants to show off his children. Look at my child. He's progressing. Hallelujah. උන්වහන්සේගේ කැමැත්ත උන්වහන්සේගේ දරුවන්ගේ දියුණු වීම ලෝකයට ප්‍රදර්ශනය කිරීමයි. He wants to make us a wonder. Hallelujah. උන්වහන්සේගේ කැමැත්ත උන්වහන්සේගේ දරුවන් මේ ලෝකයට පුදුමයක් කිරීමයි. Hallelujah. I'm a wonder. Hallelujah. පුදුමයක් ඔබ ප්‍රකාශ ප්‍රකාශකරන. I am a wonder. Hallelujah. My progress is evident to all. මාගේ දියුණුව වීම ඉදිරියට යෑම අන් සියල්ලන්ටම පෙනෙනවා. Hallelujah. Hallelujah. Praise God. Praise God. Hallelujah. සාවේවා ප්‍රශංසා. Hallelujah. I am excited the way God is taking us. දෙවියන් වහන්සේ අපිව ඉදිරියටගෙන යන ආකාරය පින්ද මම උද්‍යෝගයෙන් සිටිනවා. When he takes us forward, you know, everything about you begins to shine. Hallelujah. Unwahanse apiva idiriyata ragena yanawita oba sambandha sieluma devan babalenna yanawa. Hallelujah. So the inward man is your spirit. Atulanta manushya obage aathmayai. Your human spirit. Obage manushya aathmayai. And you have a soul. ඔබට ප්‍රාණයක් තිබෙනවා. I told you there are 5 senses. මම ඔබට කිව්වා අපිට පහක් තිබෙනවා කියලා ඉන්ද්‍රිය පංච ඉන්ද්‍රිය. Now if you think about a person, යම් කෙනෙක් ගැන ඔබ සිතුවොත් his 5 physical senses. ඒ භෞතික පංච ඉන්ද්‍රිය if they are not functioning. ඒ පංච ඉන්ද්‍රිය ක්‍රියා විරහිත නම්. Have you seen a man who cannot see? ඔබ දැකලා ඉන්නවත් තිබෙනවද මිනිස්සෙක් ඔහුට පෙනීම නැහැ. So that person is unable to connect with the physical world, all the beautiful things that people with vision can see. ඒ ලෝකයේ ඇති අලංකාර බොහෝ දේ ඔහුට දකින්නට බෑ අන් අය දකින්න. And if somebody cannot hear, he is dead to the sound. He cannot relate with sound. යම් කෙනෙකුට කන් ඇසෙන්නේ නැත්නම් ඔහුට බෑ ලෝකයේ තිබෙන ඒ ශබ්ද අසන්නට භුක්ති විඳින්න. In the same way, if he doesn't have sense of touch. ඒ වගේම ස්පර්ශ දැනෙන්නේ නැත්නම්. So a man with these 5 senses who does not have these 5 senses. මේ පංචේන්ද්‍රිය නැති මිනිස්සේ he is sometimes we call them a vegetable. They cannot connect with the physical world. ඔවුන්ට භෞතික ශරීර මේ ලෝකයේ එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ. ඔවුන් අක්‍රීයයි. Now I want you to think. ඔබ හිතන්න. In the same way, ඒ ආකාරයෙන්ම a man with a spirit whose senses are not functioning. ආත්මික මිනිස්සෙක්ගේ ඉන්ද්‍රයන් ක්‍රියා විරහිත නම්. Now I told you we have just like we have physical eyes, we have spiritual eyes. මම ඔබට කිව්වා අපිට භෞතිකව පියවි ඇස් තිබෙනවා වගේම අපිට ආත්මික ඇස් තිබෙනවා. So if somebody's spiritual eyes are not functioning, ආත්මික ඇස් ක්‍රියා විරහිත නම් යම් කෙනෙක්ගේ he is spiritually blind. We call him is blind. ඒ මිනිස්සයා ආත්මිකව අන්ධභාවයෙන් සිටින්නේ. So he cannot connect, he cannot see God. එම නිසා ඒ පුනනුෂයට දෙවියන් වහන්සේව පෙනෙන්නේ නැහැ. He cannot see the purposes of God upon his life. වහන්සේගේ අරමුණ දකින්නේ නැහැ ඔහුගේ ජීවිතේ. He cannot see a future beyond what he sees with the physical eyes. පියවි ඇසෙන් දකින දේට ඔබෙන් ඒ ආත්මිකව අනාගතය දකින්නේ නැහැ. So his spiritual senses are dead. Emelisa e aathmika indriyan maraniyai. So he's lost the ability to relate with God. Deviyan wahanse ekka sambandha wenna tibena hakiyawa ohuta ahimi. He has no information that comes from the spirit realm. E aathmika talen ena kisima toroturak ohuta neha. He's lost, he's hopeless. කිසිම බලාපොරොත්තුවක් රහිතවයි සිටින්නේ. He cannot talk to God and God cannot talk to him. ඔහුට බෑ දෙවියන් වහන්සේට කතා කරන්න, ඒ වගේම දෙවියන් වහන්සේටත් බෑ ඔහුට කතා කරන්නට. But yet this is what happened to the first man Adam. මේක තමයි ඒ ප්‍රථම මිනිසයා ආදම්ට සිද්ධ වුනේ. You know Adam? ඔබ දන්නවද ආදම්? The first man Adam. ප්‍රථම මිනිසයා ආදම්. You know, God told him, the day you eat of this fruit, the tree of this fruit, you shall surely die. දෙවියන් වහන්සේ ආදම්ට කිව්වා ඔබ මේ වෘක්ෂයෙන් කාපු දවසට ඔබ සැබවින්ම මරණයටපත් වෙනවා. You remember that? ඔබට මතකද ඒ දේ? And this man disobeyed God. He ate what God told him, do not eat. දෙවියන් වහන්සේට අකීකරු වෙලා දෙවියන් වහන්සේ කන්න එපා කියපු දේ ඔහු කෑවා. Now let's go to the Bible. Let's look at Genesis chapter 3 verse 8 onwards. උපපති 3 8වන පදයේ සිට බලමු. So he ate and what happened then? ඔහු ඒ දේ කාලා කුමක්ද සිද්ධ වුනේ? And they heard the sound of the Lord walking into the garden in the cool of the day. Adam and his wife hid themselves from the presence of God among the trees of the garden. ඉක්බිති දිවා භාගයේ සිසිල් වේලේ ස්වාමී වූ දෙවියන් වහන්සේ උයනේහි සක්මන් කරන ශබ්දය ඔවුන්ට ඇසුනේය. එවිට මිනිසයා සහ ඔහුගේ භාර්යාව ස්වාමී වූ දෙවියන් වහන්සේ ඉදිරියෙන් උයනේ ගස් අතරෙහි සැඟවුණේය. Now this was Adam who was fellowshipping with God. මේ ආදම් දෙවියන් වහන්සේ එක්ක සහභාගීත්වයේ ධර්මයෙන් තමයි සිටියේ. He had wonderful times with God. ඊට පුදුම කාලයන් ගත කරා මේ දෙවියන් වහන්සේ එක්ක. But the day he ate of that tree something happened. නමුත් මේ වෘක්ෂයෙන් කාපු දවසේ යම් දෙයක් සිද්ධ වුණා ආදම්ට. He ran away from God. දෙවියන් වහන්සේගෙන් පලා ගියා. He hid from God. දෙවියන් වහන්සේගෙන් සැඟවුණා. And God had to speak to him in a language that he would understand now. දෙවියන් වහන්සේට සිද්ධ වුණා ආදම්ට තේරුම් ගන්න පුළුවන් භාෂාවෙන් කතා කරන්නට. Verse 9 the God called Adam and said to him, "Where are you?" He said, "I heard your voice in the garden and I was afraid and I hid." Hallelujah. Swami Devian wahanse manushyata handagasmin nuba kohedai ohuta kiseka ohu mata oba wahansege shabdaya uyenehidi asi mama nagna bævin bayata patwa sangunei kiseka. You remember God says the day you eat of the tree you shall surely die. දෙවියන් වහන්සේ ආදම්ට කිව්වා ඔබ ඒ වෘක්ෂයෙන් කෑවොත් ඔබ මැරෙන්න යනවා කියලා. But he did not physically die. භෞතිකව ශාරීරිකව මැරුණේ නැහැ. But spiritually there was a disconnection. Hallelujah. ආත්මිකව එතන සම්බන්ධතාවය නැවතුණා දෙවියන් වහන්සේ. What God said was the moment you sin or disobey God your connection with me your ability to relate with me your ability to relate with spiritual things it's going to be over. දෙවියන් වහන්සේට ආදම්ට විග්‍රහ කරපු දේ තමයි ඔබ පාපයට ලක්වන ඒ දවසේ නැත්තම් දෙවියන් වහන්සේට අකීකරු වුණොත් ඔබට දෙවියන් වහන්සේ එක්ක සම්බන්ධ වෙන්න තිබෙන හැකියාව අවස්ථාව අහිමි වෙනවා කියලා. And here was man he was hiding from God. මනුෂ්‍යයා දෙවියන් වහන්සේගෙන් සැඟ වුණා. And he suddenly realized he was naked. එකපාරට ඔහුට ඒත්තු ගැන්නුණා ඔහු නග්න බව. Because now he could see only from his physical eyes. දැන් ඔහුට පෙනුනේ පියවි ඇසින් පමණයි. His vision changed. දර්ශනය වෙනස් වුණා, පෙනීම වෙනස් වුණා. And now he's covering himself with his own righteousness. දැන් ඔහුගේම ධර්මිෂ්ඨකමින් ඔහු වසා ගත්තා. You know religion started there in the garden. Religion. උයනේ තමයි ආගම පටන් ගත්තේ. You know what is religion? ආගම කියන්නේ කුමක්ද? Trying to cover your own nakedness. තමන්ගේම ඒ නග්නභාවය වසා ගන්න ීමට උත්සාහ දැරීම. But here was God. God realized and God wanted Adam to have salvation. දෙවියන් වහන්සේ මේ දේ ඒත්තු අරගෙන උන්වහන්සේගේ කැමැත්ත උනේ ආදම් ගැලවීම ලැබීමයි. Hallelujah. Hallelujah. So that is why Jesus said you must be born again. ඒක තමයි යේසුස් වහන්සේ කිව්වේ ඔබ නැවත උත්පාදනය ලැබිය යුතුමයි. When you go to John chapter 3 verse 3. අපි බලුවොත් යොහන් පොතේ 3 3 පදය. You remember Jesus speaking? Now this is Jesus speaking. It's very important. Yesus wahanse me sane katha karana me itamat. Oh yeah, I like it. Letters in red. Ratu paten tibenawa. Most assuredly I say unto you, unless one is born again, he cannot see. Notice, he cannot see the kingdom of God. Yamek navata uppadane une naththam ohuta deviyan wahansege rajya dakinna beriya. You know your spirit if it's disconnected to the source. Okay. ආත්මය ඒ ආරම්භය එක්ක දෙවියන් වහන්සේ එක්ක සම්බන්ධ වෙලා නැත්තම් You know, I remember when we were small one time we had a fridge and we gave this fridge to repair and the person who repaired it he couldn't repair it මට මතකයි කුඩා කාලේ ශීතකරණයක් තිබුණා කැඩිලා තිබුණ නිසා අපි ඒක හදන්න දුන්නා ඒ මිනිහයාට ඒක හදා ගන්න බැරි වුණා With greatest difficulty we managed to bring back the fridge. ඉතමත් අමාරුවෙන් ඒ ශීතකරණේ අපි ආපහු කැඩිච්ච එක ගෙදරට ගෙනාවා. And this fridge was there and we were putting our school books and you know things inside the fridge. අපගේ පොත්පත් අපි ඒකේ තමයි ගබඩා කරේ. Has that happened to you? ඒක ඔබට වෙලා තියෙනවද? So the fridge was there but it couldn't connect to the source the power. ඒ ශීතකරණයේ තිබුණා නමුත් ඒ විද්‍යුත් සමග සම්බන්ධ වෙන්න බැරි වුණා බලය ලබන්නට. So it was just again a fridge but the purpose of that fridge the reason why it was designed to be a fridge was now disconnected දැන් ඒ ශීතකරණය නිර්මාණය කළපු අරමුණ එක සම්බන්ධ වෙලා ඒ ආකාරයෙන් ක්‍රියා කරන්නට හැකියාව තිබුණේ නැහැ තවදුරටත් ශීතකරණයට and this is what happened to human man to the human spirit මනුෂ්‍යයාටත් මනුෂ්‍යගේ ආත්මයටත් සිද්ධ වුණේ the human spirit මනුෂ්‍ය ආත්මය was disconnected from the source which is God. දෙවියන් වහන්සේ එක්ක සම්බන්ධ වීම අඩාල වුණා. The spirit is still there. ආත්මය තවමත් තිබෙනවා. But it was dead to God. නමුත් මරණීයයි දෙවියන් වහන්සේ වෙතට. Every man has a spirit. If there's no spirit, he becomes a body, a dead body. හැම මිනිසෙකුටම තිබෙනවා ආත්මයක්. ඒ ආත්මය නැත්නම් ඒ මිනිසයා නිකන් මැරිච්ච මිනිහක් බවට පත් වෙනවා. You know, when a person dies, a spirit leaves and we call that body. ඒක තමයි මිනිසෙක් මැරුණහම ඔහුගේ ආත්මය ඔහුගෙන් තුරන් වෙනවා. It's a different scenario. You are alive but still you are dead. දැන් මෙතන වෙනස් තත්වයක්. ඔබ ජීවතුන් අතරේ සිටිනවා. නමුත් ආත්මිකව මරණීය ස්වභාවයෙන් තමයි සිටින්නේ. So you're walking. ඔබ ඇවිදිනවා. You're talking. කතා කරනවා. You're hearing. ඇසෙනවා. But you are like a dead person. නමුත් මරණීය ස්වභාවයෙන් සිටින. In this world you are dead. මේ ලෝකේ මරණීය ස්වභාවයෙන් සිටින්නේ. You know, when God created this world, දෙවියන් වහන්සේ මේ ලෝකේ මැව්ව විට, he connected everything to the source. හැම දෙයක්ම උන්වහන්සේ සම්බන්ධ කරා ඒ ආරම්භක දෙයට. You know, trees were connected to the soil. ඒ ගස් වෘක්ෂ සම්බන්ධ කරනු ලැබුවේ පසට. Everything was connected to the soil. හැම එකක්ම ඒ වෘක්ෂ සම්බන්ධ වුණා පසට. The human body is connected to the soil. අපගේ ශරීර මනුෂ්‍ය ශරීර පව සම්බන්ධ වෙන්නේ පස්සට. That's why when you die it becomes it goes to the ground and becomes soil. ඒක තමයි මරුණට පස්සේ ඒ බිම වල දා. But it was only man who received the breath of God. නමුත් මනුෂ්‍ය විතරයි දෙවියන් වහන්සේගේ ඒ හුස්ම ලැබුවේ. And man has to be sustained with the breath of God. ඒ මනුෂ්‍යට රැඳෙන්න නම් ඒ දෙවියන් වහන්සේගේ හුස්ම තුල සිටිය යුතුයි. The breath of God was needed for man to live the way God purposed. God wanted man to live. දෙවියන් වහන්සේගේ හුස්ම අවශ්‍ය වුණා දෙවියන් වහන්සේ ඒ නිර්මාණය කළපු ස්වરૂපයෙන් ආකාරයෙන් මනුෂ්‍යයාට ජීවත් වෙන්න. That's why God sent Jesus Christ. Hallelujah. ඊසා තමයි දෙවියන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වේවනු ලැබුවේ. So anyone who believes in Jesus. යම් පමණකෙනෙක් යේසුස් වහන්සේව විශ්වාස කරාද? He receives that connection once again. ඒ සම්බන්ධ වීම නැවත වතාවක් ලබනවා. And he's born again. Hallelujah. උත්පාදනය වෙනවා. He becomes a brand new man. අලුත්ම අලුත් මිනිසෙක් බවට පත් වෙනවා. Hallelujah. Hallelujah. And he begins to see the kingdom of God for the first time. දෙවියන් වහන්සේගේ රාජධානිය ප්‍රථම වතාවට දකින්න යනවා. He begins to see the things of God. දෙවියන් වහන්සේගේ දේවල් දකින්න යනවා. He begins to see the eternal things of God. දෙවියන් වහන්සේගේ සදාකාල කාරණා දේවල් දකින්න යනවා. Second 1 Corinthians 2:14. අපි බලමු 1 කොරින්ති 2:14. Are you with me? ඔබ මා සමගද? Suddenly you are gone very quiet. හැමෝම නිශ්චලයි. But the natural man, speaking of the man who's not born again, jammika manushya ekeni navatu uppadane nouna manushya does not receive the things of God, spirit of God. Deviyan wahansege aathmayanan wahanse nopiligani, for they are foolishness to him. Ewa ohuta boda kamaya, nor can he know them because they are spiritually discerned. Ewa aathmika lesa vimasiya yutu bavin ewa danagannata ohuta beriya. I remember when I was born again, this was one of the first scriptures the person who led me to the Lord taught me. මට මතකයි මම නැවත උත්පාදනය වෙච්ච ඒ දවසේ මට මාව දෙවියන් වහන්සේට වෙතට යොමු කරපු කෙනා ප්‍රථමයෙන්ම මට ඉගන්වනු ලැබුවේ මේ බයිබල් පදය. I began to suddenly my eyes open. එක පාට මගේ ඇස් විවර වුණා. Yeah, that's why the people who do not know God, for them God is foolishness. Things what we are doing sometimes is foolish. ඒකයි දෙවියන් වහන්සේ නොදන්නා සෙනගට අපි කරන කාරණා මෝඩකමක් වගේ දැනෙන්නේ. You're going to church on Sunday. People are thinking he's a fool. You know, he should be sleeping at home having a good rest. Why is he going to church? ඊයේ දවසේ ඔබ සභාවට යනවා දෙවියන් වහන්සේ නොදන්නා සෙනග හිතන්න පුළුවන් මේ අඥාන මිනිහෙක් ඉරිද දවසේ නිදාගන්නේ නැතුව විවේක ගන්න නැතුව ඇයි මේගොල්ලෝ පල්ලි යන්නේ කියලා. Have you heard people say that to you? ඔබට ඇහිලා තිබෙනවද ඒ ආකාරයට? They might not say, sometimes they look at you like that. එහෙම කිව්වේ නැතත් ඔබ දෙස ඒ ආකාරයෙන් බලන්න පුළුවන්. But they cannot understand. ඔවුන්ට තේරුම් ගන්න බෑ. They have no spiritual understanding. ආත්මික තේරුම් ගැනීමක් නැහැ. They are only limited to their senses. පංච ඉන්ද්‍රියට සීමා වෙලා. They are people of the flesh. ඒ මානසික මනුෂ්‍යයන්. these things are spiritually discerned. මේවා ආත්මිකව තමයි තේරුම් ගන්න පුළුවන්. The church is a spiritual house. Amen. සභාව ඇවිල්ලා ආත්මික ගෘහයක්. So you come to church to receive spiritual understanding. ඔබ සභාවට එන්නේ ආත්මික තේරුම් ගැනීම ලබන්නටයි. You know, God created the church family to teach us, to train us, to equip us in the things of the spirit. දෙවියන් වහන්සේ ඒ සභා පවුල දේව ගෘහය නිර්මාණය කරනු ලැබුවේ ආත්මික කාරණා අපි තේරුම් ගන්න පිණිස, අපිව සන්නද්ධ කළා, සූදානම් කළා, පුහුණු කරන පිණිසයි. So if you had not known Jesus till you were 30, let's say you came to know Jesus at the age of 30. හිතන්න ඔබ යේසුස් වහන්සේව දැනගන්නට ආවේ ඔබට අවුරුදු 30ක් වගේ වෙනකොට කියලා. So for 30 years you have trained yourself to live by your senses. ඒ කියන්නේ අවුරුදු 30ක කාලයක් ඔබගේ ජීවිතේ ඔබ පුහුණුව ලබා ඇත්තේ ඔබගේ පංච ඉන්ද්‍රිය අනුව ජීවත් වීමයි. So your understanding is on the physical realm about the things of the world. එමනිසා ඔබගේ තේරුම් ගැනීම ඒ භෞතික ආකාරයට තමයි ඔබ ලෝකය ගැන හිතන්නේ. But now you are born again. දැන් ඔබ දැවතු උත්පාදනය ලබනවා. Now you have to educate your spirit. දැන් ඔබ ඔබගේ ආත්මයට පෝෂණය දිය යුතුයි. You have to learn there are higher things in life. ජීවිතයේ උසස් කාරණා තිබෙන බව ඔබ ඒත්තු ගත යුතුයි. The physical things are lower. They are far too low for the child of God. භෞතික දේවල් දෙවියන් වහන්සේගේ දරුවන්ට පහත් වැඩි. Hallelujah. Hallelujah. The things of the spirit are the eternal things. Aathmika karana tamai sadakalika deval. So the church, you come to church to learn and to educate your spirit, to invest in your spirit so that you will grow in the understanding of spiritual things. Eka nisa tamai oba sabawata paminenne obage aathmaya poshane karamin aathmika deval therum ganima udessa. So there's a shift taking place from the outward to the inward man. Amen. Eka nisa pitassara manushyagen athulanta manushyata yam wenas wimak siduwanu labana. Are you understanding what I'm saying? Obata therum ganna puluwan. This is very important. Me de ithamatma wedagath. A shift is taking place even right now as I speak. දැන් මම කතා කරනකොට පවා ඔබගේ ඒ ඉන්න මට්ටම ඉන්න තත්වයෙන් වෙනස් වීමක් සිද්ධ වෙනවා. Where your spirit, your inward man is beginning to see from the word of God another mirror, another you. ඔබගේ ඇතුළාන්ත මිනිසයා දකින්න ආරම්භ කළා තිබෙනවා ඒ වෙනත් කැඩපතකින් ඔබගේ ජීවිතය. This morning you got dressed and you went to the mirror. How many of you went to the mirror and looked at yourself? ඔබ ලැහැස්ති වෙලා ඇඳ පැඳගෙන ඔබ කැඩපත කණ්ණාඩිය ඉස්සරහට ගියා. But there is another spiritual mirror, another mirror which is a spiritual mirror. තවත් ආත්මික කැඩපතක් තිබෙනවා. Now this morning I'm showing the mirror to you. මේ උදෑසන මම මේ ආත්මික කැඩපත තමයි ඔබට පෙන්වන්නේ. And in that mirror you are seeing your inward man. Amen. ඒ ආත්මික කැඩපත තුලින් ඔබ දකිනවා ඔබගේ ඇතුළාන්ත මිනිස්යාව. The more you see the inward man, ඒ ඇතුළාන්ත මිනිස්යා ඔබ දකින්න the more you will be able to go beyond your natural circumstances, your limitations in this world. Hallelujah. ඒ ස්වභාවික ජීවිතයේ සීමාවන් ඔබවා වාතාවරණයන් ඔබවා ඔබට යන්න පුළුවන් වෙනවා ඒ ඇතුළාන්ත මිනිස්යා මේ ආත්මික කැඩපතෙන් බලන්න. So the church is so important. සභාව ඉතාමත් වැදගත්. Church attendance is so important. ඉරිදින පැමිණීම ඉතාමත්ම වැදගත්. The Holy Spirit is the senior pastor of the church. සුදාත්මයන්න් වහන්සේ තමයි සභාවේ ජේෂ්ඨ. You know, some people call me senior pastor. I don't like that, you know, because the Holy Spirit is the senior pastor. සුදාත්මයන්න් වහන්සේ තමයි ජේෂ්ඨ සභාපාලකතුමා සභාවේ. Hallelujah. I am the junior pastor. The Holy Spirit is the senior pastor. සුදාත්මයන්න් වහන්සේ තමයි ජේෂ්ඨ සභාපාලකතුමා. මම තමයි ජූනියර් සභාපාලකතුමා. He said, I will build my church. Amen. දෙවියන් වහන්සේ කියනවා මම මාගේ සභාව ගොඩනගනවා. And the gates of hell shall not prevail against it. පාතාලයේ කිසිම දොරටුවක් ඊට එරෙහිව සිටින්නට බෑ. Hallelujah. So when you are coming to the church, you have been built up. Your inward man has been built up. Strengthened. Hallelujah. So you go out You are not like a person in the world. Hallelujah. ඔබ සභාවට එනකොට ඔබගේ ඇතුළාන්ත මිනිස්යා ගොඩ නගනු ලබනවා. එම නිසා ඔබ සභාවේ ඉඳලා ලෝකයට යනකොට ඔබ සාමාන්‍ය මිනිසෙක් හැටියට නෙවෙයි. Whatever happens in the world. ලෝකයේ කුමන දේ සිද්ධ වුණත්. You are staying calm. Hallelujah. ඔබ නිශ්චලව සිටිනවා. Because there's something in you that you are seeing what the world cannot see. Hallelujah. ඔබ ඇතුළාන්තයේ ඔබ තුල ඇති යම් දෙයක් තිබෙනවා ලෝකයට පෙනෙන්නේ නැති දෙයක්. Hallelujah. Whenever something comes to you, happens to your life, you go to God, you talk to him. ඔබට යම් දෙයක් සිද්ධ වෙනවා නම් ඔබ එසෙනින්ම දෙවියන් වහන්සේ වෙතට ගිහිල්ලා උන්වහන්සේ එක්ක ගනුදෙනු කරන්න. You know, last week I said when some people have physical challenges, first thing is they go to the doctor. ඒ සතේ මම කිව්වා යම් අයට ඔවුන්ගේ ශරීරයේ යම් ආබාධ අභියෝග තිබෙනකොට එක ක්ෂණෙම කරන්නේ දොස්තරට. And they come and say, doctor told, doctor said. දොස්තර මේ දේ මට කිව්වා. And the doctor has said things more than what has happened. දොස්තර කියලා ඉවරයි දැන් ඔබට වෙලා තිබෙන අමාරුවටත් වඩා වැඩි දේවල් කියලා. As you went to the doctor said rogiya patient and your name, you have already declared you are a rogiya. දොස්තරවරයා ගාවට ගියපු හැටියම දොස්තර ඔබට ලේබල් ගහලා ඉවරයි රෝගියාගේ නම කියලා ඔබව රෝගියෙක්. Even you are not a rogiya, you have become a rogiya now. ඔබ රෝගියෙක් උනේ නැතත් ඔබ රෝගියෙක් බවට පත් වෙලා ඉවරයි. Now I'm not saying don't go to the doctors. මම කියන්නේ නැහැ දොස්තර ගාවට යන්නේ. Praise God for doctors. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා දොස්තරවරු. But go to God first. නමුත් ඔබ දෙවියන් වහන්සේ වෙතට ප්‍රථමයෙන් යන්න. If you go to God, you may not even have to go to the doctors. ඔබ දෙවියන් වහන්සේ වෙතට ප්‍රථමයෙන් ගියොත් ඔබට දොස්තර ගාවට යන්න අවශ්‍යත් නැති වේවි. This save you a lot of trouble and a lot of money. බොහෝ මුදල් සහ බොහෝ අපහසුතා වලින් බේරෙන්න පුළුවන්. You know, some people go to the doctors and come and when they meet me, they call me as a doctor. සමහර අය දොස්තරවරු ගාවට ගිහිල්ලා ඇවිල්ලා ඊට පස්සේ එනවා මාව හම්බෙන්න ඇවිල්ලා මටත් කියනවා ડોક્ટર කියලා. They because there's so much you saying doctor. එච්චරද දොස්තර කියලා. They forget that I'm the pastor, they call me doctor. Then I know, okay. මට ඇවිල්ලා කියනෝ දොස්තර කියලා ඔවුන්ට අමතක වෙලා මම පාස්ට කියලා. Hallelujah. Praise God. ප්‍රශංසා වේ. We have the Holy Spirit. අපට සුදාත්මයන් වහන්සේ. He's the best doctor. උන්වහන්සේ තමයි හොඳම විශේෂඥ වෛද්‍යවරයා. He's the best consultant. Hallelujah. හොඳම විශේෂඥ. And he lives in us. උන්වහන්සේ අපි තුල ජීවත් වෙනවා. He wants to lead us and guide us. උන්වහන්සේගේ කැමැත්ත අපිට මඟ පෙන්වීමයි. You know, we cannot change the world around us straight away. එක ක්ෂණෙකින් බෑ අපි අවට ඇති ලෝකය වෙනස් කරන්න. But we can change ourselves. නමුත් අපට පුළුවන් අපිව වෙනස් කරගන්න. You know, this morning the music, the words were not there. මේ උදෑසන ඒ වචන ගීතිකාවල වචන තිබුණේ නැහැ. Now two things we can do. කාරණා දෙකක් අපිට We can complain. අපට පුළුවන් මැසිවිලි දොඩන්න. Oh, why is this music? What are the people doing here? මොකක්ද මේ? What is the media team doing? Media team එක මොකක්ද කරන්න කියලා අපිට කියන්න පුළුවන්. Now we cannot change the media team at that time. ඒ වෙලාවේ media team එකව වෙනස් කරන්න අපිට බෑ. But I can change the way I worship God. නමුත් මට පුළුවන් මම নমস্কার කරන ආකාරය වෙනස් කරන්න. I can change the way I react to that situation. ඒ අවස්ථාව තුළ මම ප්‍රතිචාර දක්වන ආකාරය වෙනස් කරන්නට මට පුළුවන්. Hallelujah. Hallelujah. You may not be able to change your husband, your wife, your neighbor overnight. ඔබගේ භාර්යාව, ස්වාමි පුරුෂය, ඔබගේ අසල්වැසියා වෙනස් කරන්න එක රාත්‍රියකින් ඔබට බැරි වේවි. But you can change yourself. නමුත් ඔබට පුළුවන් ඔබවම වෙනස් කරගන්න. And the Holy Spirit is given for that, and you live by your inward man. සුදාත්මයන්න් වහන්සේ අපට දීලා තිබෙන්නේ මේ නිසායි ඔබගේ අතුලාන්ත මිනිසයා කරන කොටගෙන ජීවත් වන්නට. Last verse Ephesians 3:16. එපිසපොතේ 3:16. I love this verse because this is a prayer of a pastor. සභා පාලකවරයෙක්ගේ ආඥාවක්. This Paul praying for his congregation. පාවුල් තුමා ආඥා කරනවා සභාව උදෙසා. He said he would grant you according to the riches of his glory to be strengthened with might through his spirit in the inner man. Epistune 16 unwahansege aathmayanan wahanse karana kotagena numbalaage abhyantara manushya tula numbala balen shaktimat wana pinisat. What a wonderful prayer. This pastor Paul is praying for his congregation saying, Lord, strengthen these people in their inner man. Hallelujah. Paul metana yaaknya karana sabhava udesa swamini me manushyage athulanthaya shaktimat kala manava. Strengthen their human spirit, their spirit man. Onge athulantha manushya e aathmika manushya shaktimat karana pinisa. Through the Holy Spirit. Shudhaatmayanan wahanse karana kotagena. It is the Holy Spirit that strengthens our spirit man. Shudhaatmayanan wahanse tamai apage aathmika manushyawa shaktimat karunu. If we allow him to do that. Unwahanseta idadunnot pamana. If we hunger for that. Api e kerehi kusaginnen sitiyot. If you are willing to be led by the spirit. Shudhaatmayanan wahanseta idadunnot maga penwannata. I tell you, if you do that, your life will always be forward and upwards only. Oba e de karanna idadunnot obage jeevithaya idiriyatat ihalatat pamana. Shall we stand to our feet and thank him. සියලු දෙනාම නැගීලා දෙවියන් වහන්සේට ස්තුති කරමු. Let your spirit man begin to pray in tongues now. ඔබගේ ආත්මික මනුෂ්‍යයාට ඉඩ දෙන්න ඔබ අන්‍ය භාෂාවෙන් කතා කරන්න. See, when you speak in tongues, your mind is not functioning. It is your spirit. ඔබ අන්‍ය භාෂාවෙන් කතා කරනකොට ඔබගේ මනස ක්‍රියා කරන්නේ නැහැ. ඔබගේ ආත්මය කරන කොටගෙනයි ඔබ අන්‍ය භාෂාවෙන් කතා කරන්නේ. Hallelujah. Hallelujah. You know, that's why the natural man cannot speak in tongues. ඒක නිසා තමයි ස්වභාවික මනුෂ්‍යයාට බැරි ඒ අන්‍ය භාෂාවෙන් කතා කරන්න. The natural man has to first understand and then speak. ඒ ස්වභාවික මනුෂ්‍යයා ප්‍රථමයෙන් තේරුම් අරගෙන කතා කළ යුතුයි. But as we speak in tongues, my spirit is praying. Hallelujah. අන්‍ය භාෂාවෙන් කතා කරනකොට ඔබගේ ආත්මය තමයි යාඥා. He speak in the mysteries of God. Hallelujah. ඔබගේ අපි රහස් තමයි කතා කරන්නේ. I'm been my faith is been built up stronger and stronger. I'm going higher and higher. ඇදහිල්ල ගොඩනගනු ලබනවා මගේ ඇදහිල්ල ඉහළට ඉහළට එසවෙනවා. This morning you have received the word of God. මේ උදෑසන ඔබ දෙවියන් වහන්සේගේ වචනය ලබා ගන්න. Let it go into your inner man. Hallelujah. වචනයට ඉඩ දෙන්න ඔබගේ අතුලන්ත මනුෂ්‍යයාට ඇතුළු වෙන්න. During the week listen to this tape again and again. සතිය ඇතුළත ඔබ මේ වචන දේව වචනය නැවත නැවතත් අසන්න. And let your spirit, your inner man be built up strong. ඔබ ඉඩ දෙන්න ඔබගේ අතුලන්ත මනුෂ්‍යයාට. Hallelujah. Let's lift our hands and praise the Lord. Hallelujah. Ribo bo shente robo robo bo sho. Ribo bo shantararaba. Irebo bon sorolo bo shente rebo. Endaraba fa shantararaba. Irebo bon sorolo bo ribo bo shontoro. In the name of the Lord Jesus. Endaraba robo bo shantararaba. Irebo bo bo shantararaba.